බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් ජයම වේවා. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවත්නි, අදත් අප මේ සූදානම් වන්නේ සූත්‍ර ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත සූත්‍ර ධර්ම ආශ්‍රයෙන් ධර්ම සාකච්ඡාවක දේශනාවක නිරත වීමටයි. ආරම්භයේදීම අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ එවතුම් සද්ධර්මයේ මහා සංඝරත්නය අපේ හදවතෙහි ඉමහත් ගෞරවයෙන් සිහිපත් කර ගනිමින් අප නිරතුරු ආරක්ෂා කරන සීලය අධිෂ්ඨාන කරගෙන මේ සූදානම් කළ තියෙන මල් පහන් ආදී මේ ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේට උපහාරයක් සඳහා අප පූජා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව අභියස ඉමහත් ශ්‍රද්ධාවෙන් සූදානම් කොට තැන්පත් කළ තියෙන මල් පහන් සුවඳ දුන් ගිරන් ප්‍රසාදයෙන් යුත් මේ සියලු පූජා ද්‍රව්‍යයන් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ප්‍රඥාවට මෛත්‍රිය ආදී ඒ සුවිශේෂී ගුණ සමුදායට උපහාරයක් වේවා කියන අදහසින් සාදු කියලා අපි මේ පූජාවන් පූජා කරමු. පින්නතුනි, අප ආරම්භයේදීම ස්වල්ප වේලාවක් අපේ හිත එකඟ කර ගැනීමක් වශයෙන් අපි මෙත් සිත භාවිත කරමු. ඔබ සිටින ස්ථානයේ පටන් ලොවේ සියලු දෙනා කෙරෙහිම අපි හදවතින්ම සෙත් පතමු, ආශිර්වාද කරමු. මා සිටින නිවසේ ඉන්න හැම දෙනාම සුවපත් වෙත්වා. මේ ගම, මේ නගරය, මේ ප්‍රදේශය, රට, මහද්වීපය, මේ පෘථුවිය, සෞරග්‍රහ මණ්ඩලය, ගැලක්සිය, විශ්වය කියන මේ සියලු ලෝවැසි සත්වයන් ජීවත් වන ස්ථාන හැම තැනකම වාසය කරන සියලු සත්වෝ දුකින් මිදෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා, සුවපත්වෙත්වා කියන පැතුමෙන් අප මෙත් සිත වඩමු, භාවිත කරමු. සියලු සන්තවයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. මා සිටින මෙම නිවසේ පටන් ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. මෙම නිවසේ පටන් සිව් දෙස සදිසාවන්හි දස දිසාවෙහි වෙසෙන සියලු ලෝවැසි සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ලෝකයේ තියෙන සියලු සත්වයෝ මගේම දරුවන්සේ දකිමින් මා ඒ හැමට මෙත්සිතින් සෙත් පතනවා. දුක් විඳින සත්වයන් දුකින් මිදී සැපතට පත්වෙත්වා. අවසන උතුම් වූ ශාන්ත පදයට ඒ හැම දෙනාම පත්වෙත්වා කියලා මෙත්සිතින් මා සෙත් පතනවා. සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ගෞරවණීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත්නි අදත් අප සිදු කරන සූත්‍ර දේශනා මාලාවෙහි අදට නියමිත සූත්‍රය දේශනා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ අද අප දේශනා කරන්නේ ඔබ හැමට හුරු පුරුදු සූත්‍ර ධර්මයක් මෙත්ත සූත්‍රය අපට හුරු පුරුදු විදිහට කියනවා නම් කරණීය මෙත්ත සූත්‍රය ත්‍රිපිටකයේහි සුත්ත නිපාතය කියන ප්‍රොතේ එවාගේම කුද්දක නිකායෙහි මුල් කොටසෙත් ඇතුළත් වන මේ සූත්‍රය ඔබ අප හැම දෙනාටම හුරුපුරුදු සූත්‍රයක්. අප බොහෝ දෙනෙක් නිරතුරුව කටපාඩමින් කියලා ආශිර්වාදය ලබාගන්න සූත්‍රයක්. ඒ වුණත් පිනතුනි අපි සලකලා බලන්න වටිනවා. අපි කොයිතරම් ප්‍රමාණයට මේ සූත්‍රය අපි අවබෝධ කරගෙනද තියෙන්නේ. ඒ වගේම කොයිතරම් ප්‍රමාණයකට අපේ ජීවිතයට අපි මේක සම්බන්ධ කරගෙන තියෙනවාද කියලා අපටම අප ගැන බලන්න හොඳ වෙලාවක්. මේ සූත්‍ර ඒකාතකින් ආශිර්වාදාත්මක දේශනාවක්. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු බාහිර සත්වයන්ගෙන් එන අපලෝපද්දර දුරු කර ගැනීමට ආරක්ෂාව සලසා ගැනීම සඳහා දේශනා කරපු සූත්‍රයක් මේක. ඒ විතරක් නෙවෙයි. මේ කරණීය මෙත්ත සූත්‍රය අපට දහන් මඟ නිවරදිව තේරුම් ගන්න මුලින්නම් අග දක්වා නිවන් මඟ විස්තර කෙරෙන දේශනාවකුත් වෙනවා. අනිත් පැත්තෙන් මේ සූත්‍රය යන කරුණු මුලින් ඇතුළත් වෙන කරුණු අපේ ජීවිතයේහි ගති ලක්ෂණ ඉහළම ගුණාංග දිනු කරගන්නට කරන මඟ පෙන්වීමකුත් වෙනවා. අනිත් පැත්තෙන් දෛනික අපේ ජීවිතය අප කොයිතරම් දුරට දහමට නැඹුරු වෙනවාද අප කොයිතරම් ඉහළ මට්ටමින් ධර්මය තුල ඉන්නවාද කියලා අපටම අප ගැන බලන්න තියෙන කණ්ණාඩියක් ආදාසයක් වගේ. මේ තත්ත්වය මත අප විසින් පින්නතුනි වඩ වඩාත්ම මේ සූත්‍රය අධ්‍යයනය කරන්නටත් සූත්‍රේන ධර්ම කාරණාවට සමීප වෙන්නටත් ඒ කරුණු අපේ ජීවිත තුලින් ක්‍රියාත්මක කරන්නටත් අපි වඩ වඩාත් උනන්දු වෙන්නට ඕන අවස්ථාවක්. අප මේ ජීවත් වෙන්නේ ඊටම වෙසනකාරී අවස්ථාවක අපේ ජීවිත ගැන අපට නිශ්චිත ඉලක්කයක් අනාගතයක් ගැන සිතන්න බැරි අවස්ථාවකයි අප මේ ජීවත් වෙන්නේ. එවැනි අවස්ථාවක බෞද්ධයන් වන අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන අපේ හුඟක් වාසනාවන්තයි. කොයිතරම් දුෂ්කර අවස්ථාවක හිටියත් ඒ අවස්ථාවලදී අපට මානසිකව නොවේටි ගුණධම් මත රැඳෙන්නට, ඒ වගේම බුදු දාම සංඝ කියන රත්නත්‍රයේහි අපට ආශිර්වාදය ලබා ගන්නට, ධර්මයේ රැකවරණය ලබා ගන්නට ඔබ අප වාසනාවන්ත වෙලා තියෙනවා. අනේ වාසනාවන්ත භාවය ඉහළටම පත් කරලීමේ මාවතක් විදියට අද අප මේ සාකච්ඡා කරන කරණීයමෙත සූත්‍රය දෙහිවීම වැදගත් වෙනවා. භාගතුන් වහන්සේ සවැත් නුවර දේවරම් වෙහෙරෙහි වාසය කරන කාලෙහි එක්තරා භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් බුදුරජාණන් වහන්සේ වෙත ප්‍රවිඥාව ලබාගෙන අනතුරුව හිමාලය ආශ්‍රිතව භාවනා කරන්නට වැඩම කළා. මෙහෙම වැඩම කරපු ස්වාමීන් වහන්සේලා ඉතාම ලස්සන පරිසරයක දින ගානක් බණ භාවනා කරමින් වාසය කළා. ඒ අවස්ථාවේදී ප්‍රදේශයේහි උස ගස්වල හිටිය අල්පේසාක්‍ය දෙවරු මේ ස්වාමීන් වහන්සේලාගේ සීලමය ගුණය හේතුවෙන් ඔවුන්ට උස් ප්‍රදේශවල වාසය කරන්න බැරිව ගියා. එය දින කිහිපයක් මේ දෙස බලාගෙන හිටියා. නමුත් ඔවුන් දැක්කා ඉදිරි දින වස් කාලයේදී මේ ස්වාමීන් වහන්සේලා දිගටම වස්තු මාසය මේ ප්‍රදේශෙම වාසය කරනවායි කියලා. ඉතින් මේ අල්පේසාක දෙවරුන්ට දිගින් දිගටම අර උස් ස්ථානවල ඉන්න බැරිවීම හේතුවෙන් ඔවුන් දුකට සන්තාපයට පත් වුණා. එහෙම වුණු මේ දෙවිවරුන් මොකද කළේ? මේ ස්වාමීන් වහන්සේලා කෙසේ හෝ මේ ස්ථානෙන් ඉවත් කරගන්නට නොයෙකුදී උපක්‍රම සිදු කළා. එහි ප්‍රතිඵල වශයෙන් මේ ස්වාමීන් වහන්සේට අප්‍රිය දර්ශන, ගන්ධයන්, හඬවල් ප්‍රදර්ශනය කරමින් උන්වහන්සේලා බියට තැතිගැනීමට පත් කළා. දින ගානක් මෙහෙම සිදුවන අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලාට මේක දරාගන්න බැරි මට්ටමට බාධකයක් වුණා. උන්වහන්සේලා කායිකව දුර්වල වුණා, මානසිකව දුර්වල වුණා. මෙහෙම ඕනෝන් එකිනෙකට කතා බහ කරගන්න අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා හැම දිනාටම වගේ මේ උපද්ද්‍රවය, මේ දෙවියන්ගෙන් තියෙන බාධකය උන්වහන්සේට පෙනී ගියා. සාකච්ඡා කළා. උන්වහන්සේලා ඉවසීමෙන් එන උත්සාහ කළා. නමුත් දිගින් දිගටම මේක කරන්න බැරි වුණා මේ දෙවිවරුන්ගෙන් වෙච්ච සම්බාධක හේතුවෙන්. අවසානයේදී උන්වහන්සේලා තීරණය කළා නැවත බුදුරජාණන් වහන්සේ හමු වෙනට යන්නට. වස් කාලයේ මැදදී ඉන්න ස්ථානක ඉඳලා වෙනත් ස්ථානයකට සම්පූර්ණ ඉවත් වෙල යාමක් සිදුවෙන අවස්ථාවයි තාම විරලයි. ඒ වුණත් උන්වහන්සේලාගේ තිමිච්ච මේ දැඩි අපහසුතාවයේ මැද්දේහි උන්වහන්සේලා බුදුහාඳුර බලන්න යන තීරණය කළා. බුදුහාඳුර වෙත ගිහිල්ලා මේ සිදුවෙච්ච සිද්ධිය සම්පූර්ණව විස්තර කළා. බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තේ මේකට හේතුව. ඒ අවස්ථාවේදී භාගතුන් වහන්සේ මේ කරණීයමෙත සූත්‍රය ස්වාමීන් වහන්සේලාට දේශනා කරවලා උන්වහන්සේලාට ඒක ප්‍රගුණ කරවලා බුදුහාඳුර දේශනා කළේ ඔබ නැවත ඒ ස්ථානෙටම යන්න. ඔබ හැමදෙනාටම හොඳම තැන එතන. ඔබට ආධ්‍යාත්මික දියුණු වෙන්නට ඔබේ ජයභූමිය වෙන්නේ මේ ස්ථානයමයි. ඒ නිසා නැවත මේ වැඩසිටිය ස්ථානෙටම ගිහිල්ලා සූත්‍රය නිතර සජ්ජහාන කරමින්, සූත්‍රයන කරුණ ප්‍රගුණ කරමින් සිල්වත්ව බණ භාවනාවන් යෙදෙන්නට මේ ස්වාමීන් වහන්සේලාට අනුශාසනා කළා. උන්වහන්සේලාත් භාගතුන් වහන්සේගේ අනුශාසනාව පිළි අරගෙන මේ කරණීයමෙත් සූත්‍රයේ මැනවින් ඉගෙනගෙන අර කලින් වැඩ සිටි ස්ථානටම ගිහිල්ලා නිතර නිතර මේක සජ්ජහනා කරමින්, ඒ වගේම සෙසු භාවනා ක්‍රම, සතර කමඨාන ආදී භාවනා ක්‍රමත් භාවිත කරමින් උන්වහන්සේලා වැඩ වාසය කළා. පින්නතුනි අර දෙවරුන් කල්පනා කළා මේ ස්වාමින් වහන්සේලා මෛත්‍රී වඩන කණ්ඩායමක් අපට හානියක් කරන පිරිසක් නෙවෙයි කියලා. අර මෙස්සිතේ බලයෙන් කරණීයමෙත සූත්‍රයේ දැක්වෙන මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීමේහි ප්‍රතිඵලයක් විදියට මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති කියලා දක්වන ආකාරයට මනුෂ්‍යයන් විතරක් නෙවෙයි මේ අමනුෂ්‍යයන්ටත් අර ස්වාමීන් වහන්සේලා ප්‍රිය මට්ටමට පත් වුණා. මුලින් කරදර බාධක සිදු කරපු මේ දෙවිවරුන් විසින්ම අවසානයේදී මේ ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරපු ආකාරයත් සූත්‍ර අටුවාවෙහි දැක්වෙනවා. අවසානයේදී මේ ස්වාමීන් වහන්සේලාට හැකියාව ලැබුණා ඒ ස්ථානයේදීම උන්වහන්සේලා බලාපොරොත්තු වෙච්ච ආධ්‍යාත්මික ඉලක්කයන් වෙත සමීප වෙනට. එතෙන් පටන් පින්නතුනි මේ සූත්‍රය භික්ෂුන් වහන්සේලා අතරේ ගිහි පින්නතුන් අතරේ විශේෂයෙන්ම ආශිර්වාදාත්මක පිරිදේශනාවක් වශයෙන් උත් ධම්මග විවර කෙරෙන අනුපූර්ව ධර්ම ප්‍රතිපදාවක් වශයෙන් උත් ප්‍රචලිත වුණා. ඒ අතර පින්නතුනි මෛත්‍රී භාවනාව වඩන්නට අනුශාසනා කරන ප්‍රධාන ඉගැන්වීමක් වශයෙන් උත් මේක ප්‍රචලිත වුණා. අනිත් පැත්තෙන් විශේෂයෙන්ම යම්කිසි කෙනෙකුගේ අභ්‍යන්තර ගුණධම් දියුණු කර ගැනීමේදී වඩාත්ම සියුම් ලෙස තමන් සමාජයක ඉන්නවා නම් ඒ සමාජයේ අපරාජිතව ජීවත් වන ආකාරයට සමගි සම්පන්නව ගුණධම්ෙන් බැඳී ආධ්‍යාත්මික දියුණු වෙන ගමන් තමන්ගේ ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න පුළුවන් ආකාරයට සම්පූර්ණ විස්තරයක් මේ සූත්‍රය තුළින් විස්තර වෙනවා. එනිසා අපි පින්නතුනි අපිට ලැබෙන තියෙන වෙලාව හැටියට අපි මෙහි අඩංගු කරුණු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ඇතැම් විට ගිහියට සාමාන්‍ය දෛනික ජීවිතයේ සාර්ථක කරගන්න හේතු වෙන විදිහට දේශනා කරපු දේශනා තියෙනවා. ඇතැම් විට සමහර දේශනා තියෙනවා මේ ජීවිතයේ වගේම සසර සුගතිගාමි වෙන හේතුවට දේශනා කරපු දේශනා තියෙනවා. තවත් සමහර විට දේශනා තියෙනවා මෙලව පරලෝ වගේම නිවනටත් හේතු වෙන විදිහට මාර්ගය දේශනා කරපු සූත්‍රය. ඒ අතර තවත් සුවිශේෂ දේශනා තියෙනවා ඍජුවම නිවන ඉලක්ක කරගෙන දේශනා කරපු දේශනා. අද අප සාකච්ඡා කරන්නේ සූත්‍රයේ පින්නතුනි යම්කිසි කෙනෙකුට සාමාන්‍ය ලෞකික මට්ටමේ ගුණධම් දිනු කරගන්නට උපදෙස් තියෙන විස්තරයක් විදිහට පැහැදිලි කරන්න පුළුවන්. නමුත් සූත්‍රයේ ආරම්භයේදීම පටන් ගන්න විස්තරය අනුව ඊටම පැහැදිලි මේ සූත්‍රය සම්පූර්ණයෙන්ම නිවන් මඟ විස්තර කරන දේශනාවක්. මුලින්ම බුදුහාඳුර සඳහන් කරනවා කරණීය මත්ත කුසලේන යන්තම් සන්තං ආදි වශයෙන්. මෙන්න මේ ගුණාංග ටික කරන්නට ඕන. යම් ශාන්ත ස්වභාවයක් යම් කිසි කෙනෙක් කැමතිනම් නැත්නම් නිර්වාණ අවබෝධය ලබන්නට කැමතිනම් මේ ශාන්ත භාවය කියන එක ඒතන් සන්තං ආදි වශයෙන් නිතර ධර්මයේ විස්තර වෙන තැන්වල ප්‍රධාන වශයෙන්ම විස්තර වෙන්නේ ලෝකෝත්තර විමුක්තිය. මෙන්න මේකදී සම්පූර්ණයෙන්ම ආරම්භයේ පටන්ම පැහැදිලි කරන කාරණාවක් තමයි මේ සූත්‍රයෙන් විස්තර වන්නේ නිර්වාණගාමි මාර්ගය. යම්කිසි කෙනෙක් නිර්වාණය කියන සාන්ත ස්වභාවයට පත්වෙන්නට බලාපොරොත්තුවක් තියෙනවා නම් අන්න ඒ තැනැත්තා විසින් ආරම්භයේදීම මොන වගේ ගුණධම්ද උපදවා ගත යුත්තේ කියන එක විස්තර කරනවා. මේ සූත්‍රයේ කොටස් කිහිපයකට අපට විස්තර කරන්න පුළුවන්. මුලින් ප්‍රධාන වශයෙන් ගුණාංග 14ක් විස්තර වෙනවා. තවත් ගුණාංගයක් අවසානයකටත් එකතු කළ තියෙනවා. ඒ මුල් ටික අයිති වෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවෙහි සීල කොටසට අපට ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට සබ්බේ සත්තා භවන්ත සුඛිතා කියලා ආරම්භ වෙන ඒ ගාථා ටිකෙන් ඊළඟට පැහැදිලි වෙන්නේ අපට විස්තර කරනවා මෛත්‍රී භාන වඩන ආකාරය. සමාජයේ පුද්ගලයන් සත්වයන් විවිධ ස්තරවලට බෙදලා විවිධ කෝණයන්ගෙන් සලකලා බලලා තමන්ගේ හැට පෙනෙන සත්‍යයන් විතරක් නෙවෙයි නොපෙනෙන සත්‍යයන්ටත් මෙත්වදන ආකාරයක් සූත්‍රයෙන් පැහැදිලි කරනවා. එනිසා මැද කොටසෙන් සඳහන් වන්නේ මෛත්‍රිය මෙත්තා චේතෝ විමුක්තිය නැත්තම් බුදුදහමේ ත්‍රිවිධ ශික්ෂාවන්හි සමාධිය කොටසයි පැහැදිලි කරන්නේ. අවසානයේ ගාථාව දිට්ඨිංච අනුපගම සීලවා දස්සනේන සම්පන්නෝ කියන ප්‍රකාශයත් එක්ක තියෙන ගාථාවෙන් පැහැදිලි කරන්නේ බුදුදහමේ වඩාත්ම වැදගත් අවස්ථාව ප්‍රඥා ස්කන්ධය. එනිසා පින්නතුනි ආරම්භයේ පටන්ම මේ සූත්‍රය අපේ ජීවිතයට ලොකු ආලෝකයක් සපයනවා. මෙහි අඩංගු කරුණ පින්නතුනි සාමාන්‍ය ගුණධම් නෙවෙයි මේ සූත්‍රය දේශනා කරන්නේ. ඔබ සිංහලවාද සූත්‍රය බලනවා නම් වසල සූත්‍රය කියවනවා නම් මංගල සූත්‍රය බලනවා නම් ඔබට මේ සූත්‍ර දේශනාවලදී දැක ගන්න පුළුවන් සාමාන්‍ය දෛනික ජීවිතයේදී නොකල යුතු ක්‍රියාවන් සහ කල යුතු ක්‍රියාවන් පිළිබඳව පැහැදිලි කරනවා. නමුත් කරණීයමෙත සූත්‍රයේ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍ය ජීවිතයේදී අපාගත වීමෙන් මිදෙන්න හෝ සමාජ ජීවිතයේ අප්‍රසාදයෙන් බැහැර වෙන්නට හෝ නැත්නම් මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන්නට හෝ කරන අනුශාසනාවක් නෙවෙයි කරණීයමෙත සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. මුලපටම දේශනා කරන්නේ සුවිශේෂී ගුණාංග ටිකක් අපේ ජීවිතය තුළ උපදවා ගන්නට ඕන. එහි ආරම්භයේදීම සඳහන් කරනවා මේ ශාන්ත ස්වභාවයට පත්වෙන්නට දක්ෂ කෙනා විසින් උපදවා යුතු කරුණු අතරින් මූලික ගුණාංගයේ විදිහට විස්තර කරන්නේ සක්කෝ කියන ලක්ෂණය. දක්ෂ වෙන්නට ඕන. මේ දක්ෂ භාවය කියන එක කෙනෙකුට විවිධ ආකාරයෙන් විස්තර කරන්න පුළුවන්. ගෙදර කරන වැඩවල ඉඳන් අධ්‍යාපන කටයුතු, සමාජ ජීවිතයේ මිතුරන් ඇතිකර ගැනීම, වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය, ධනෙහි පෙයීම, දූ දරුවන්ට ඉගැන්වීම, ගිය දොර ආදී සම්පත් කළමනාකරණය කිරීම, මේ නොඑක් දේවල් අපට දක්ෂතාව විදිහට ගන්න පුළුවන්. නමුත් ඊට වඩා සුවිශේෂ දක්ෂතාවයන් බුදුහාමුදුර අපට දේශනා කළා. ඒ මොනවද? අකුසලයෙන් මිදෙන්න තියෙන දක්ෂතාවය. ඒ වගේම අපට කුසලයේ කොයිතරම් දුරට දක්ෂ වෙන්න පුළුවන්ද? ඒ අතරත් විශේෂයෙන්ම ලෝකෝත්තර කුසලිය තුල අපි වඩාත්ම දක්ෂ වෙන්නේ කොහොමද කියන එක. එහෙදී පින්නතුනි අපේ ජීවිතයේ සැබෑ ක්‍රියාකාරීත්වයේ තේරුම් අරගෙන අභිඤ්ඤා සූත්‍රයේ දක්වපු ආකාරයට එක අතකින් ස්කන්ධ පංචකය තේරුම් ගන්නටත් ඒ වගේම අවිද්‍යා භව තෘෂ්ණා දෙකෙන් දුර වෙන්නටත් සමත විදර්ශනා වඩන්නටත් විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්නටත් අප උපදවාගත් දක්ෂතාවයයි මෙතන සක්කෝ කියන පදයෙන් පැහැදිලි කෙරෙන්නේ. විශේෂයෙන්ම ආයතන කුසලතාවය ඇස්කන්නාසාදී ඉන්ද්‍රියවල ක්‍රියාකාරීත්වය මොකද්ද කියන එක ගැන අප දක්ෂ වෙන්නට ඕන. අපට ලෝකේ ඕනෑම විෂයක් ඉගෙන ගන්න පුළුවන්. නමුත් ඒ සියයටම වඩා වැදගත්ම විෂය තමයි මේ ආධ්‍යාත්මික විෂය. අත්තහනං ගවේෂයාත කියපු ආකාරයට මගේ ජීවිතයට මට මොකක්ද සිද්ධ වෙන්නේ කියන කාරණාව. එහිදී තමන්ගේ ජීවිතයේ සැකැස්ම යටින් දිවෙන හරපද්ධතිය නැත්තම් සැබෑ යථාර්ථයේ තේරුම් ගන්නටයි මෙතෙන්දි මේ දක්ෂතාවය විදිහට දක්වන්නේ. එහිදී අපේ ඇසට මොකද්ද වෙන්නේ? රූපයේ ස්වභාවය මොකද්ද? නැත්තම් රූපාදිස්කන්ධ පංචකයේ ස්වභාවය මොකද්ද? නැත්තම් ඇස ධාතුව, චක්කු ධාතුව ආදී ධාතු 18හි ස්වභාවය මොකද්ද? නාම රූප විඥානවල ක්‍රියාකාරීත්වය මොකද්ද? මෙන්න මේ කරුණු පිළිබඳව සැබෑ අවබෝධයක් ලබා ගැනීමයි දක්ෂතාව විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඇතැම් විට මේ දක්ෂතාවය තියෙන කෙනා වෙනත් බාහිර ලෞකික දේවල්ට දක්ෂයක නොවනට පුළුවන්. ඇතැම් විට සාක්ෂරතාවය නැති කෙනෙක් වෙන්නටත් පුළුවන්. ඒ වුණත් ඔහු ලෝකෝත්තර විෂය තුල දක්ෂයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ දක්ෂතාවය ඇති කරගන්නටයි මේ සීල ප්‍රතිපදාවෙහි පළවෙනි ලක්ෂණය විදියට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ සක්කෝ කියන ලක්ෂණය. දෙවෙනි කාරණේ උජු ඍජු බව. සත්‍යවාදී මත පිහිටලා අවංකව අප කතා කරන දේ අපේ ජීවිත චර්යාවත් අතර තියෙන වෙනස්කම හැකිතාක් අඩු කරලා භාෂාවට අනුව ජීවිතය සකසා ගන්න එකත් තමන්ගේ ජීවිතයට අනුරූප ලෙස භාෂාව හැසිරවීමත් කියන මෙන්න මේ මට්ටමේදී අපි ඍජු වෙන්නට ඕන, අවංක වෙන්නට ඕන. විශේෂයෙන් සතර අගතියට නොගිහිල්ලා ඒ කියන්නේ ඡන්දය, ద్వේෂය, බය, මෝහය කියන මෙන්න මේ සතර අගතියට නොගිහිල්ලා අපි තීරණයක් ගනිද්දී නිතර බලන්න ඕන මම මේක කැමැත්ත නිසාද මම මේක තීරණය ගන්නේ, නැත්තම් ඒ සිද්ධියට පුද්ගලයාට තියෙන බය නිසාද මම මේ තීරණය ගන්නේ හෝ නොගන්නේ හෝ, නැත්තම් ద్వේෂය නිසාද මෝහය නිසාද කියන එක අප කල්පනා කරලා බලන්න ඕන. මෙන්න මේත් එක්ක අප ජීවිතයේහි ඍජු බව, අවංක බව කියන කාරණය ජීවිතය ඉස්මතු වෙනවා. ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී මේ කුසලතාවයේ වගේම ඍජු බව කියන එක, අවංක බව කියන එක ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා. උජූචය කියලා එක්වරක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ එයින් නොනමැති නැවත සූජූච කියලා විස්තර කරනවා වඩාත්ම ඍජු වෙන්න ඕන කියලා. සාමාන්‍ය ලෝකයේ අපට අවංක මිනිස්සු දැක ගන්න පුළුවන්. නමුත් නිවන් මාර්ගයට පිවිසීමේදී මේක අතිශය ගැඹීර වූ ඊටාම ඉහළ බුද්ධි මට්ටමක් කරා යන අවිද්‍යාදී සියලු කෙලෙස් ධර්ම දුරුකරන මේ මාවතේදී පින්නතුනි අපට සාමාන්‍ය සමාජයේ තියෙන අවංක භාවයෙන් විතරක් නවතින්න පුළුවන් කමක් නැහැ. ඊටත් වඩා අපි ඉදිරියට යන්නට ඕන. එහිදී පැහැදිලි කරන කාරණාව තමයි අප යමක් කිරීමේදී නිතර කල්පනා කරලා බලන්න මා මේ දේ කිරීමෙන් මගේ තෘෂ්ණාව, දෘෂ්ටි, මාන්නය නැත්නම් මගේ ආශාව, සක්කාය දිට්ඨිය, මාන්නය මේ කාරණා කොයිතරම් දුරට වැඩි වෙනවාද අඩු වෙනවාද කියලා නිතර නිතර තමන් ගැන විමසා බලන්නට ඕන. සාමාන්‍ය ආගමික කටයුත්තක් කිරීමේදී විතරක් නෙවෙයි. අපේ ජීවිතයේ කුමන කටයුත්තක් සිදු කළත් ඒ හැම අවස්ථාවකදීම බලන්න මේ දේ කිරීමෙන් මගේ ආශාව වැඩි වෙනවද? මගේ සක්කාය දිට්ඨිය වැඩි වෙනවද? මං ඉස්මතු වෙන උත්සාහ කරනවද මේ කාර්යයෙන්? ඒ වගේම මං අනිත් අය මනින්ද මේ කාරණේ දින්නේ කියන එක බලලා කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ කරුණත් එක්ක දිවෙන අවංක භාවය නැත්තම් ක්ලේශයන් දුරු කරන්නට නැත්තම් අනිත් පැත්තෙන් තමන්ගේ කුසලයේ දිනු කරගන්නට තියෙන සැබෑ අවංක භාවයට අපට සූජු කියන පදයෙන් ගන්නට පුළුවන්. ඊළඟ හතරවෙනි ලක්ෂණය සුවච කියන ගතිය. මේ සුවච කියන ලක්ෂණය ඇහු ගාමම් අපට බොහෝ වෙලෙ හිතෙන්නේ යම් කිසි කෙනෙකුගේ තියෙන අවනත භාවය නැත්තම් කීකරු භාවය තමයි අපට බොහෝ වෙලෙ මතක් වෙන්නේ. නමුත් පින්නතුනි සාමාන්‍ය කීකරු භාවය නෙවෙයි මෙතන මේ විස්තර කරන්නේ. ඇතැම් විට අපේ කීකරු භාවය එක තැනකදී හොඳ වෙන්න පුළුවන්. වෙනත් තැනකදී ඒක අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් සුවච භාවය කියන ලක්ෂණය හැමතැනදීම සාර්ථක ගුණාංගයක් විදිහට බුදුදහමෙන් ඉදිරිපත් කරනවා. මෙතනින් විශේෂයෙන්ම සක්‍රීය ඇහුම්කන් දීම යමෙක් කිසියම් දෙයක් කියනකොට සාවධානව ඇහුම්කන් දීම කියන ලක්ෂණයයි මෙතෙන්දී මේ සුවචය කියන ගති ලක්ෂණයෙන් විස්තර වන්නේ. එහිදී පින්නතුනි වෙනත් කෙනෙක් කියන දේ අහනවා කියන කාරණේ මෙතන ඉස්මතු වෙනවා මිසක් යම් කිසි කෙනෙක් කියන කාරණේ ඒ විදිහටම පිළිපදින්න කියන කාරණේ නෙවෙයි මෙතන මේ කියන්නේ. යමක් අහලා අපි ඒක ධර්ම විනයානුකූලව සසඳලා බලලා අපේ ඒ අහන දෙයින් රාගාදී කෙලෙස් දුරු කරන්න එක හේතු වෙනවා නම් ඒදී අපි කරන්නට ඕන. ඒ අහන දෙයින් අපේ හිතේ රාගාදී කෙලෙස් වැඩි වෙනවා නම් අපි ඒ දේ බැහැර කරන්න දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේ විදිහට තමා නිසිසේ ඇහුම්කන් දීමේ හැකියාව සක්‍රීය සමන්දීම සාවධානව ඇහුම්කන් දීම කියන ලක්ෂණය බුදුදහමේ ගුණාංගයක් විදිහට විස්තර කරනවා. ඊළඟ ලක්ෂණය තමයි මුදු කියන ගති ලක්ෂණය. මුදු කියන්නේ මෘදු බව නැත්තම් නම්‍යශීලී භාවය. අන් අය කටයුතු කිරීමේදී මෘදු ආකාරයෙන් කටයුතු කිරීමයි මේ ලක්ෂණයෙන් පැහැදිලි කරන්නේ. විශේෂයෙන්ම මෛත්‍රියේ මත පිහිටලා අනිත් කෙනා කෙරෙහි සංවේදී භාවයෙන් කටයුතු කිරීමයි මේ ලක්ෂණයෙන් පැහැදිලි වෙන්නේ. හැබැයි මේ මෘදු භාවය පිනතුනි නිතරම අර සතර අගතියෙන් බැහැර වෙච්ච කාරණයක් වෙන්නට ඕන. අපි කෙනෙකුට මෘදු බව දක්වන්නේ ඒ කෙනා කෙරෙහි තියෙන රාගයෙන්වත්, ඒ කෙනා කෙරෙහි තියෙන බියෙන්වත්, ඒ කෙනා කෙරෙහි තියෙන ద్వේෂයෙන්වත් අපේ ළඟ තියෙන මෝඩකම නිසාවත් වෙන්නට බෑ. ඒ නිසා නිතරම මෘදු භාවය කියන එක ඍජු භාවයෙන් අර්ථවත් වෙන්නට ඕන. එහෙම නැති මෘදු භාවයේ පින්නතුණි අපේ හානියට හේතු වෙනවා. ඒක ජීවිතයේ සාර්ථක ලක්ෂණයක් නෙවෙයි. අනිත් ගුණාංගය තමයි අනතිමානී. අතිමානෙන් දැඩි මානෙන් බැහැරවීම. මාන්නය කියන එක සම්පූර්ණ දුරවෙලා නිහතමානී කියන ස්වභාවයට පත් වෙන්නේ රහත් භාවය සමග. නමුත් එතකම් පින්නතුණි අපට මාන්නය අඩු කරගන්නට ඕන. ඒ වගේම දැඩි ලෝභය අඩු කරගන්නට ඕන. ඒ අතර විශේෂයෙන්ම අනිත් අය හමුෙහි නිතරම ඉස්මතු වෙලා අනිත් අයට අපහසුතාවයට පත්වීමට ඉඩ නොසැලෙනසේ අපේ ක්‍රියාවන් සකසා ගන්නට ඕන. අධිකමානය අඩු කර ගැනීමයි මේ ගුණාංගයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඊළඟ ලක්ෂණ විදිහට සලකන්නේ සන්තුස්සකෝච. ලද දෙයින් සතුටු වීම. යථා බල, යථා ශක්ති ආදී වශයෙන් විස්තර කරනවා. මේ වන විට අපි යම් කිසි ආකාරයක කිසියම් ශක්තියක් අපට තියෙනවා නම් යම් කිසි දෙයක් තමා ලැබලා තියෙනවා නම් රූප සම්පත්තිය වශයෙන් හෝ වේවා, භෞතික දේ වශයෙන් හෝ වේවා, යම් කිසි දෙයක් මේ මොහොතේ තමාට ලැබලා තියෙනවා නම් ඒ ලැබෙන තියෙන දෙයින් සතුටට පත්වීම තමයි සන්තුට්ඨ කෝච කියලා සඳහන් කරන්නේ. ඒකෙන් කියන්නේ ඉදිරියේ තවදුරටත් දියුණු වෙන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ලද දෙයින් මේ මොහොතේ වර්තමානයේ සෑහීමකට සතුටට පත්වී වාසය කිරීම. එහෙම නැත්නම් පින්නතුනි අපිට කවදාවත් ජීවිතයේ සතුට ලබන අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා තමයි අපි හැමදාම ප්‍රාර්ථනා කරන්නේ. නමුත් ඒ ප්‍රාර්ථනා කරන හෙට දවස පින්නතුනි අපි මේ යන කම කවදාවත් අපිට ළඟා වෙන්නේ නැහැ. අන්‍ය වෙන පදනමක් මත ආධ්‍යාත්මික ගමන මගේ යද්දී දිනෙන් දින අප වෙනත් කෙනෙකුට අපි සසඳන්න ඕන අප අපටම ඊයට වඩා මගේ අද අයහපත් ගුණාංග අඩු වුණාද? අදට වඩා හෙට මගේ යහපත් ගුණාංග වැඩි වෙනවද කියලා අප ගැනම විමසලා බලන්නට ඕන. අන්න ඒ මට්ටමේදී මේ ඉන්න ස්වභාවය ගැන යම් සිවිදයක සෑහීමක් තමන්ට තියෙන්නට ඕන. රූප සම්පත්තිය පිළිබඳව හෝ ධන දහනය පිළිබඳව, මිතුරන්, දැනුම, මේ කුමන හෝ දෙයක් ගැන අප මේ මොහොතෙහි කිසියම් විදිහේ සෑහීමකට පත් වෙන්නට ඕන. ඊළඟට නිපක සුබර කියලා ගුණයක් බුදුහාඳුරෝ පැහැදිලි කරනවා. සුබර කියන්නේ අනිත් අයට බරක් නොවි ඉන්න විදියට වාසය කිරීම. එකතකින් අපෙන් අනිත් කෙනාට බරක් වෙන්න හොඳත් නැහැ, අපි අපටම බරක් වෙන්නත් හොඳ නැහැ. ඒ කියන්නේ අවශ්‍යතා අඩු කරගෙන කාලය ගත කිරීම. මේකත් මේ නිවන් මාගේ ගමන් කරන කෙනෙකුට තියෙන ලක්ෂණයක් විදියට දේශනා කරනවා. ඊළඟ ගුණාංගය අප්පකිච්ච. අප්පකිච්ච කියන්නේ කටයුතු අඩු කරගෙන වාසය කිරීම. මේකෙන් කියන්නේ කම්මැලිකමට කිසිම වැඩක් නොකර ඉන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. මෙතනින් කියන්නේ අපේ ජීවිතය කළමනාකරණය කරගත යුතු ආකාරය. අපේ එදිනෙදා ජීවිතයේ ප්‍රමුඛත්වයේ දිය යුතු කාරණා ඉදිරියට තබාගෙන අප නිතරම ක්‍රියා කරන්නට ඕන. අපි ජීවත් වෙන ඉතාම සීමිත කාලයයි. ඒ සීමිත කාලයේ අපට වැඩ කරන්න පුළුවන් කාලය ඉතාම සීමිතයි. ඒ වගේම අපි ඉතාම දුර්ලභ බුද්ධෝත්පාදයක් ලැබපු අවස්ථාව. ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕන මේ ලැබිච්ච කාලයෙන් අපේ ආධ්‍යාත්මික ඉලක්කවලට සමීප වෙන්න පුළුවන් විදියට දෛනික ජීවිතයේ අපේ කාල කළමනාකරණයත් වැඩ කළා කළමනාකරණයත් සිදු කරගන්නට අප දක්ෂ වෙන්නට ඕන. අන්න එහිදී අපේ කටයුතු අල්ප වෙන්නට ඕන. අල්ප වෙන්න කියන්නේ ප්‍රධානතම කරුණුවට මූලිකත්වයේ දීලා ජීවිතය කළමනාකරණය කර ගැනීම. ඊළඟ ලක්ෂණය සල්හෝක වුත්ති. සැහැල්ලෝ ගති පැවතුම් වලින් යුක්ත වෙන්නට ඕන. අහසේ පියාඹෙන කුරුල්ලෙක් වගේ සැහැල්ලු ජීවිතයක් ගත කරන්න කියන එකයි මේකෙන් මේ සඳහන් කරන්නේ. ඒකෙන් කියන්නේ වගකීම් වලින් පැහැර හරිනවා කියන එක. අපි එදිනෙදා වැඩ කරන ගමන් අපේ ජීවිතයේ සැහැල්ලුවක් තමයි තියෙන්නට ඕන. මේ සැහැල්ලුභාවයත් නිවන් මාගේ ගමන් කරන කෙනෙකුට තියෙන්නට ඕන ලක්ෂණයක් විදියට දක්වනවා. ඊළඟ ගුණාංගය සන්තිඳ්‍රියෝච. ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය සංවර කරගත්තු පුද්ගලෙක් වෙන්නට ඕන. අපේ ඇසට රූපයක් පේනකොට ඒ ඔස්සේ දිවලා අපේ රාගාදී අකුසල ඇති කර නොගන්නටත් ඒ අරමුණු වලින් නිමිති අරගෙන නැවත යලි යලි සිහිපත් කරමින් කෙලෙස් ඇති කර නොගන්නටත් ඉන්ද්‍රිය සංවරයක් අවශ්‍ය වෙනවා. මේක සීලේ එක්තරා අංගයක්. ආහාරයේ ප්‍රත්‍යසන්නිතට සීලය, ඉන්ද්‍රිය සංවර සීලය ආදී වශයෙන් දක්වන ස්ථානයේදී ඉන්ද්‍රිය සංවරයත් සීලේ එක්තරා කොටසක් විදිහට දක්වනවා. එහෙම නොවුනොත් පින්නතුනි අපේ වටිනා ජීවිතය නිසරු දේවල්ට යොමු වෙනටත් අනවශ්‍ය කරදර ඇති වෙන්නටත් අපේ කෙලෙස් හිතට එම වැඩිවීමටත් මේක හේතුවක් වෙනවා. ඊළඟ ගුණාංගය නිපක. නිපක කියලා කියන්නේ පින්නතුනි නුවණැති බව, බුද්ධිමත් බව නැත්නම් ප්‍රඥාව කියන කාරණය. මේක විවිධ අර්ථ වලින් මෙතෙන්ද කියන්න පුළුවන් ස්ථානෝචිත ප්‍රඥාව කියලත් අපට ගන්නට පුළුවන්. ඒ නිසා මේ නිවන් මාර්ග දිවෙන්නේ විශේෂයෙන්ම එකතකින් ධර්ම ශ්‍රවණය කරනකොට අපි දක්ෂ වෙන්නට ඕන. නිපක ගුණය තියෙන්නට ඕන. ධර්මයේ පුහුණු කරනකොට මේ දක්ෂතාවය තියෙන්නට ඕන. ධර්මයෙන් ප්‍රතිඵල දකිනකොට, විදර්ශනා වඩනකොට අපට මේ දක්ෂතාවයේ ප්‍රඥාව තියෙන්නට ඕන. මේ නිපක ගුණයත් සුවිශේෂී ලක්ෂණයක් විදියට බුදුහාමුදුරෝ පැහැදිලි කරනවා. ඊළඟ ලක්ෂණය තමයි අප්පගබ්බෝ. අල්ප ගබ්බ ස්වභාවය. ඒ කියන්නේ දඩම්බර නොවුණු ස්වභාවය. අනිත් අයත් එක්ක කටයුතු කරනකොට හිතුවක්කාර විදියට නැත්තම් මගේම දේ හරියි කියන මතේ ඉඳගෙන අනිත් අය පීඩාවට පත් වෙන විදියට හැසිරීම. ස්ටබර්න් කියන ඉංග්‍රීසි වචනයෙහි විරුද්ධාර්ථයයි මේක මේ කියන්නේ. එහෙම ප්‍රගල්බ නොවී ඉන්නටයි බුදුරජාණන් වහන්සේ මේ ලක්ෂණයෙන් අපට ඉදිරිපත් කරන්නේ. ඊළඟට විස්තර කරනවා දෝදරුවන් ඥාතින් ඇතුළු මේ කුලයන් පිළිබඳව කුලේසු අනනුගිද්දෝ බාහිර කුලයන් ගැන නැත්තම් අප ඉන්නම අපේ කුලය ගැනම තියෙන දැඩි ඇල්ම අඩු කරගන්නට කියලා. අප මේ ආධ්‍යාත්මික ගමන යන අය විදියට ටිකෙන් ටික අපට බැඳීම් අඩු කරගන්නට ඕන. හැබැයි යුතුකම් අඩු කරන්නට වගකීම් පැහැරහරින බුදුදහමෙන් කියන්නේ නිතරම අපිට අදාළ යුතුකම් ටික කරන ගමන් ඒ යුතුකම විදියට සිද්ධ කළා ඉක්මනින්ම නැවත මේ දහමට එන විදියට මෙලෙස කුලයන්හි දැඩිසේ නොයලන විදියට අපේ ජීවිත සකසා ගන්නට වෙනවා. ඊළඟට මේ සීලම ගුණාංග නැවත එක තැනකට එකතු කළා සුවිශේෂී ලක්ෂණයක් බුදුහාඳුරි දීපස් කරනවා. නච කුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදීයු. නුවණැති අය වැරදි කියන, දොස් නගන, දෝෂ ආරෝපණය කරන එක සුළු හෝ වරදක් නොකරින්නට බුදුහාමුදුර අපට මෙතෙන්දී අනුශාසනා කරනවා. පින්නතුනි මේ ගුණාංග ටික ඔබට ලැබෙච්ච අත්පත්‍රිකාවෙන් ඔබට නැවතත් බලා ගන්නට පුළුවන්. පින්නතුනි මෙතෙන්දී එන කරුණු ටික කෙනෙකුට මේ දිහා බලන්නට හිතෙන්න පුළුවන් මේ කරුණු වල ප්‍රාණඝාතය කරන්න එපා කියලාවත් මත්පැන් පානය කරන්න එපා කියලාවත් අම්මට තාත්තට සලකන්න කියලාවත් නැත්නම් කළගුණ සලකන්න කියලාවත් නැහැ නේද කියලා කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. අප මුලින්ම සඳහන් කළේ පින්නතුනි මේ කරණීය මෙත සූත්‍රයේ සඳහන් වෙන්නේ සුගතිගාමි මාර්ගය නෙවෙයි. කරණීය මෙත සූත්‍රයෙන් දක්වන්නේම නිර්වාණය නැමැති ශාන්ත ස්වභාවයට යන මාවතේදී යම් කිසි කෙනෙක්ගේ ළඟ උපදවා ගත යුතු උසස්තම චරිත ලක්ෂණ ගුණාංග පිළිබඳවයි. මේ මට්ටමට එන විට ඔහු අපි අර කලින් දිනයක පැහැදිලි කරපු සිංහල වාද සූත්‍රයේන සතර ක්ලේශ ධර්ම වලින් ඔහු දුර්වලයි ඉන්නේ. ඒ වගේම සතර අගතියෙන් දුර්වලයි ඉන්නේ. ඒ විතරක් නෙවෙයි අපාය මුඛ හයම ඔහු දුර්වලයි ඉන්නේ. ඔහු නිත්‍ය සීලය වන නිත්‍ය සීලයෙන් තරා ආරක්ෂා කරමින් ප්‍රාණඝාතාදී අකුසල දහම් වලින් දුර්වලලා කටයුතු කරන කෙනෙක්. මෞපියන්ට සැලකීම් ආදී යුතුකම් මැනවින් සිදු කරන කෙනෙක්. ඔහු තමන්ගේ යුතුකම් මැනවින් ඉටු කරන කෙනෙකු වෙයිතයි මේ ගුණාංග ටික බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒ අතර පින්නතුනි මේ අවසානට දක්වන නැචකොද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ කියන කාරණයෙන් සඳහන් කරනවා නුවණැති සත්පුරුෂයන් නිග්‍රහ කරන දොස් කියන ඉතාම සුළු වරදක් හෝ නොකරින්නට මෙතෙන්දී අපට කරුණ ඉදිරිපත් කරනවා. බුද්ධ ආදී සත්පුරුෂයන් විසින් නරකයි කියලා යමක් දේශනා කළා නම් අන්න ඒ සියලුම දේවල් වලින් අපට වෙන් වෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා අපට කියන්න පුළුවන් කමක් නැහැ අන්න අහවල් දුර්ගුණය මේකෙදි ඇතුළත් වෙල නැහැ කරන්න එපා කියලා අපට කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා වසල සූත්‍රේන වසලකාරක ධර්ම බුද්ධ ආදී උත්තමයන් විසින් බැහැර කළ තියෙන්නේ. ඒ වගේන් අපි අයින් වෙන්නට ඕන. ඒ වගේම සිංහල සූත්‍රයේ දැක්වෙන අපාය මුඛ වලින් දුර වෙන්නට ඕන, සතර ක්ලේශ ධර්ම වලින් දුර වෙන්නට ඕන, සතර අගතියෙන් දුර වෙන්නට ඕන. මේ සියලුම දේවල් බුද්ධ ආදී උත්තමයන් විසින් නිග්‍රහ කරපු දේවල්. ඒ වගේන් අපි බැහැර වෙන්නට ඕන. මෙන්න මේ ගුණාංග ටික සමග පිනුතුනි අපි මේ ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරියට යනවා. මෙන්න මෙහෙම යද්දී පිනුතුනි මේ ගුණාංග ටික ගුණාංග රාශියක් විදිහට මෙතන තිබ්බට මේ ගුණාංග සියල්ලක්ම නැවත කොටස් කිහිපයකට අපට ඒක රාශී කරන්න පුළුවන්. ඒ තමයි එකතකින් අවංක වෙන්නට ඕන. අනිත් පැත්තෙන් සුවච කියන ලක්ෂණේ තියෙනට ඕන. අනිත් පැත්තෙන් නිපක කියන ගුණාංගයේ තියෙනට ඕන. මේ ගුණාංග හුඟක් තිබ්බට අවසාන වශයෙන් මෙන්න මේ ගුණාංග වල මේ සියලුම ලක්ෂණ ඒක රාශී වෙනවා. ඒ නිසා බුදුහාමර දේශනා කළේ හේතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවී නවංක ජාතෝ. අවංක කපටි නොවන නොනති පුරුෂයන්ට මේ ධර්ම අහන්න එන්න කියලා දේශනා කරන බුදුහාඳුරෝ. එහෙනම් ඒක අතකින් අවංක වෙන්නට ඕන, විඤ්ඤෝ පුරුෂයෙක් වෙන්නට ඕන, ධර්ම දේශනා කරනකොට ඒක ග්‍රහණය කරගන්න දක්ෂයෙක් වෙන්නට ඕන. ඒ වගේම මේ ධර්මයට දැසවන් යොමු කරන සාවධානව ඇහුම්කන් දෙන පුද්ගලෙක් බවට පත් වෙන්නට ඕන. මෙන්න මේ ලක්ෂණ තියෙනකොට සත්පුරු ශාස්ත්‍රය ලැබීමත් සමගම තමන් මේ ධර්ම මාර්ගය ඉදිරියට යනවා. පින්නතුනි බලන්න, ඔබ අත්පත්‍රිකාවත් එක්ක සසඳලා බලන්න මේ එන චරිත ලක්ෂණ ගුණාංග ලෝකයේ ඕනෑම සමාජයක ඕනෑම නවීනතම විෂයක සමාජ විද්‍යාව, ආචාර විද්‍යාව, මනෝ විද්‍යාව, උපදේශනීය මේ කුමන විෂය ධාරාවක මේ පුද්ගල සංවර්ධනයේ පිළිබඳව දක්වන දේශනා ඉගැන්වීම් සසඳලා බලන්න. ඒ කිසිදු තැනක සඳහන් නොවන විදිහේ අතිශය සම්පූර්ණාකාරයකින් මිනිසෙකු තුළ උපදවා ගත යුතු උසස්තම ගුණාංග සියල්ලක්ම මේ තුළ අන්තර්ගත වෙනවා. කිසිදු කෙනෙකුට අභියෝගයක් කරන්න බෑ කරුණ සහිතව මෙන්න මේ අහවල් ගුණාංගය මේ ගුණ 14 හි ඇතුළත් වෙන්නේ නැහැ කියලා. පින්නතුනි, එතෙන්දී අපි කොයිතරම් භාග්‍ය සම්පන්නද? මේ තන සුවිශේෂ දර්ශනයකින් අපේ චරිත ලක්ෂණ ඉහළටම දිනු කරගන්නට, ඒකාතකින් සත්පුරුෂයන් ඉන්න සමාජයක අපට ගෞරවාන්විත විදිහට ජීවත් වෙන්නටත්, ඒ වගේම සත්පුරුෂයන් නොවන සමාජයක අපි කම්පාවටපත් නොවී ජීවත් වීමටත්, ඒ වගේම අපට අපේ ජීවිතයේ අභ්‍යන්තරය ගැන හිතනකොට සතුටෙන් තමන්ගේ ජීවිතය සිහිපත් කරන්නටත් මේ ගුණාංග අපට බෙහෙවීම හේතු වෙනවා. නමුත් පින්නතුනි, ඔබ අප මේ ගුණධම් ඉගෙනගෙන අප පුහුණු කරනකොට අප මතක තියාගත යුතු කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? අප පිළිපදින පමණට මේ ගුණාංග අපට අනිත්‍යයෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම මේ ගුණාංග 100%ක් එකපාර කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒ වගේම අපි තරම් අනිත් අය ධර්මයේ නොදන්න හින්දා අපිට හැමදෙනාගෙම මේ ගුණාංග අපේ මට්ටමෙම බලාපොරොත්තු වෙන්න බෑ. අන්න එතෙන්දි තමයි අපට ඊළඟ පියවරට යන්නට ඕන සමාධි මට්ටමේදී සත්‍යං කෙරෙහි මෛත්‍රිය පුහුණු කිරීම. ඊළඟ ගාථාටිකෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ සීලය තුළ ඉන්න පුද්ගලයෙක් වශයෙන් ඒ සීලය මනවින් සම්පූර්ණ කරන ගාන ගමන් තමන්ගේ හිත වඩ වඩාත්ම ධම තුළට ශාන්ත වූ නිර්වාණය වෙත සමීප කරන්නේ කොහොමද කියලා. එහිදී මෛත්‍රිය භාවනා වැඩීම විශේෂයෙන්ම අර ස්වාමින් වහන්සේලා වනගත වෙන ස්වාමින් වහන්සේලා විදියට ඒ අමනුෂ්‍යයන්ගෙන් එන කරදර සම්බාධක දුරු කර ගන්නට දේශනා කරපු අනුශාසනයක් විදියට මේ මෛත්‍රිය බෙහෙම වැදගත් වෙනවා. සූත්‍රයේ වැඩිපුර ගාථා සංඛ්‍යාවක් වෙන් කළ තියෙන්නේ මෛත්‍රියේ වැඩි යුතු ආකාරය පිළිබඳව. සුඛිනෝ වාක්‍යේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා. සියලු සත්‍යෝ දුක් පීඩා නොවෙත්වා සුවසේ වාසය කෙරෙත්වා කියලා මොහු ප්‍රාර්ථනා කරනවා. ඒ අතර විවිධ සන්දර්භ වලින් යම් කිසි සත්‍යයන් කෙනෙක් දුර්වල සත්‍යයන් ඉන්නවනම්, ස්ථාවර සත්‍යයන් ඉන්නවනම්, ඒ වගේම දීඝාවා දීඝ සත්තු ඉන්නවනම්, මහන්තාවා මහත් සත්තු ඉන්නවනම්, මධ්‍යම ප්‍රමාණ සත්තු ඉන්නවනම්, කොට සත්‍යයන් ඉන්නවනම්, කොඩා සත්‍යයන් ඉන්නවනම්, විශාල සත්‍යයන් ඇහැට පෙනෙන නොපෙනෙන දුර ඉන්න ළඟ ඉන්න ඉපදිලා ඉන්න උපතක් අපේක්ෂාවෙන් සිටින මේ ආදී සියලු සත්‍යයන් කෙරෙහි සම්බේ සත්තා භවං සුඛිතත්තා කියලා අපි මෙත් සිත පුහුණු කරනවා. හැම පරයයකින්ම ලෝකේ විවිධ තැන්වල විසිරලා තියෙන සත්‍යයන් අපි සේපත් කරගෙන ඒ ඇයට අපි ආශිර්වාද කරනවා. ඒ අනිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා යාලියලෙත් අපි මෛත්‍රිය සැරයක් දෙකක් කළ නවතිනව නෙවෙයි. යානි කතාය, වත්තු කතාය, අනුත්ථිතාය ආදී වශයෙන් දේශනා කරනවා. මේක හරියට යානයක් වගේ කරගෙන දීර්ඝ කාලීනව මෛත්‍රිය තුළ නිරත වීම බුදුදහමෙන් අපට අවධාරණය කරනවා. එතෙන්දී පින්නතුනි, සාමාන්‍ය මෛත්‍රියෙන් විතරක් නෙවෙයි අපි සෑහීමකටපත් වෙන්නේ. අපි ඊටත් වඩා ඉදිරියට ගිහිල්ලා වෙනත් කෙනෙක් නොරවටන මට්ටමට රැවටීමට පත් නොකරන මට්ටමට අපි ජීවිතය සකසා ගන්නවා. ඒවාගේ මනිත් කෙනෙක් යටපත් කරන්න ඒ විතරක් නෙවෙයි එක්කනෙක් අපි අනිත් අයට මෙත් වඩන වගේම වෙනත් දෙන්නෙක් පිළිබඳවත් අපි මෛත්‍රිය ප්‍රාර්ථනා කරනවා. ඇතැමිට අපිත් එක අමනාප දෙන්නෙක් වෙන්න පුළුවන්. ඒ අමනාප දෙන්නවත් ඔවුනොවුන්ට හානි කර නොගැනීවා මෛත්‍රිය නොයික්ම ව්‍යාවා කියන ප්‍රාර්ථනාව අපේ හිතේ තියෙනවා. සමහරට අපි අනිත් අයට මෛත්‍රිය වැඩුවට ඇතැම් අවස්ථාවකදී වෙනත් දෙන්නෙක් අපි අමනාප දෙන්නේ අසමගියෙන් දුකෙන් ඉන්නකොට අපි සතුට වෙනවා. පින්වතුනි මේ සූත්‍රයෙන් අපට එහෙමත් කරන්න පුළුවන් කමක් නැහැ. මේ මෛත්‍රිය හුදෙක් මෙත්තා සහගත මනෝ කර්ම විතරක් නෙවෙයි මෙත්තා සහගත වචී කම්ම, මෙත්තා සහගත කාය කම්ම මේ අංශ ගානක් තුරා විහිදලා යනවා. පින්වතුනි අවසානයේදී සඳහන් කරනවා මාතා යතානියම් පුත්තම් ආයුසායක පුත්ත මනුරක්කේ අම්ම කෙනෙක් ඒ අම්මට ඉන්න එකම දරුවාට යම්කිසි සෙනෙහසක් දක්වනවා නම් අන්න එවැනි සෙනෙහසකින් මුළු ලෝවැසි සත්වයන් කෙරෙහිම බලනට කියලා අපරිමාණව අප්‍රමාණව මේ මෙත් සිත භාවිත කරන්න ඕන. අපි මේ වචනේ පින්වතුනි හුඟක් අවස්ථාවල අහපු කාරණයක් අම්ම කෙනෙක් දරුවෙක් දැස බලන ආකාරයෙන් බලන්න කියන කාරණය. අපි ඇතැමිට එහෙම බලන අවස්ථාත් දැක ගන්න පුළුවන්. හොඳ ලස්සනට කෙනෙක් ඇඳලා ලස්සනට ඉන්නව නම් දරුවෙක්ගේ වගේ කියන අපි හිතන අවස්ථා තියෙනවා. නමුත් පින්නතුනි දුර්වර්ණ වෙච්ච ඇඳුම් ඇඳගත්තු අපිරිසිදු ළමෙක් දිහා බලලා ඔබට හිතෙනවද මගේම දුවක් දුවෙක් පුතෙක් කියන ආකල්පයක් එනවද? ඇතැම් විට සමාජයේ දුකටපත් වෙලා ඉන්න දුප්පත් වෙලා ඉන්න නැත්නම් මානසික රෝගයක් තියෙන කෙනෙක් ගැන අපට මොහොතකටවත් හිතලා තියේද අනේ සසරේදී මගේම දරුවෙක් වෙන්න ඇති කියලා මේ? ඇතැම් විට පාරේ වාහනයක යනකොට බර වාහනයක් ඇතැම් විට ඩ්‍රයිව් කරන් යනවා පාරක කන්දක යනවා වාහනයක්. ඇතැම් විට ඒ වාහන තව ගානක් දාගෙන කෙනෙක් අමාරුවෙන් කන්ද නගිනවා. ඇතැම් විට ඒ පිටුපස්සෙන් ඔබට බොහෝ වේලාවක් යන්න වෙනවා කන්ද ඉවර වෙන කම සමයට. ඔබට ඒ වෙලාවේ හිතලා තියේද මගේම කෙනෙක් මේ වාහනේ එලවන්නේ කියලා? මේ මාතා යතහන යම් පුත්තන් කියන ආකල්පය අපේ හිතට කොයිතරම් ආකාරයෙන් ඇවිල්ලා තියේද? ඒ වගේම ඔබ හරිත ලෝකයේ දැඩි වැරදි වැඩ කරන අය මරණ දඬුවමට ලක් වෙනවා. එවැනි අවස්ථාවලදී ලෝකෙමයි කියනවා ඒ වරදට හොඳම දඬුවමක් මේ දෙන්නේ කියලා. පින්තුනි මේ වගේ වෙලාවකදී ඔබට හිතලා තියේද මගේම දරුවෙකුටයි මේ අනතුර වෙන්නේ කියන හැඟීමක් මොහොතකට හරි අපට හිතලා තියේද? පින්තුනි අපි මෛත්‍රී වඩනවා නම් මේ ආකල්පය අපට ඇති වෙන්නට ඕන. ඒකෙන් කියන්නේ බොහොම සංවේදී වෙලා අපි දුකටපත් වෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ලෝකයේ කෙරෙහි පින්නතුනේ මෛත්‍රිය කියන එක සාමාන්‍ය හැඟීම් බරවීමක් විතරක් නෙවෙයි. ඊට වඩා සානුකම්පිතව ලෝකයා දුකෙන් මුදවන්නට ලොකු උනන්දුවක් මේත් එක්ක ඇති වෙනවා. අම්මා කෙනෙක් දරුවන් දෙස බලන ආකාරයෙන් බලන්නටයි බුදුහාමුදුර අපට මෙහිදී දේශනා කළේ. මේ ආකාරයට පින්නතුනේ සඳහන් කරනවා සියලු ලෝක සත්වයා කෙරෙහි හැම පැත්තටම උඩ යට සරස මේ හැම සත්වයන්ම අසම්බාදං අවේරං අසපත්තං සියලුම සත්‍යයන් වෛර නොවෙත්වා සතුරු නොවෙත්වා කියන ප්‍රාර්ථනයි අපේ හිතේ දිනු කරගන්නට ඕන අපේ නිවන් මාගේ යන කෙනෙක් වශයෙන්. මේ මෛත්‍රිය කියන එක පින්නතුනි සූත්‍ර ගානක අවධාරණය කළා තියෙනවා. අපට බොහෝ විට හිතට පීඩාගෙන දෙන්නේ අනිත් අය සමග තියෙන හිතේ විරසකභාවයෙන් හින්දා. මෙහිදී ප්‍රධාන වශයෙන් අපේ හිතේ තියෙන මානසික ආතතිය දුරු කරගන්නට අපි මෛත්‍රිය වඩන්නට ඕන. අනිත් පැත්තෙන් සමාජ ජීවිතයේදී ඔවුනොවුන් සමග සුහඳව ගැටුම් අවම කරගෙන ජීවත් වෙනට මෛත්‍රිය වඩන්නට ඕන. ඒ වගේම බුදුහාඳුර මෙත්තා චේතෝ මිත්‍ සූත්‍රය, ඒ වගේම වේලාම සූත්‍රය වැනි තැන්වල දේශනා කරනවා ලෞකික මට්ටමින් අපේ ආධ්‍යාත්මික මට්ටම ඉහළටම දිනු කරගැනීමේ ක්‍රමයක් ලෙස මෛත්‍රිය භාවනාව භාවිත කරන්න කියලා. මේක තමයි ලෞකික වශයෙන් අපේ කුසලය ඉහළටම දිනු කරගන්න තියෙන ආධ්‍යාත්මික ක්‍රමය. අනිත් පැත්තෙන් පින්නතුනි අපට අමනුෂ්‍යයන්ගෙනුත් උපකාර ලබා ගන්නට මෛත්‍රිය හේතුවක් වෙනවා. අනිත් පැත්තෙන් මේක බ්‍රහ්ම විහාරයක් පින්නතුනි. මනුස්ස ලෝකෙ ඉඳගෙන කායිකව මිනිසෙක් වුණත් මනසින් බ්‍රහ්මයක් වගේ ජීවත් වෙන මාර්ගයයි බුදුහාමුදුරු මේ දේශනා කළේ. ඒ වගේම මෛත්‍රිය වැඩීම දිට්ඨ ධම්ම සුඛ විහරණය. ධ්‍යාන මට්ටමට හිතාවට දිනු කරගන්න පුළුවන් නම් මෛත්‍රී භාවනා ඔස්සේ මේක පින්නතුණි අපට මේ ජීවිතේම උසස් මානසික සුවයක් ඉඳින ක්‍රමයක් වටපත් වෙනවා. ඒ වගේමයි හුදෙක් බුදුදහමේ මෛත්‍රිය මෛත්‍රියෙන් නතර වෙන්නේ නැහැ. ඒ මෛත්‍රිය විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ආදී වශයෙන් දක්වනවා. මේක විවේකයට විරාගයට නිරෝධයට බර නිවන වෙත යොමු වෙච්ච නිවනට නැමිච්ච වූ සමාධියක් වෙන්නට ඕන. මේ මෛත්‍රියේ චේතෝ විමුක්තිය. ඇයි එහෙම කියන්නේ? බුදුදහම ඔස්සේ සීලාදී ගුණධම් පුරන සත්පුරුෂයා මේ ගමන් මඟ ආරම්භ කරන්නේ නිකන් නෙවෙයි, සම්මා දිට්ඨිය සුතමේ ඥාණයෙන් ලබාගෙන දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය පිළිබඳව කිසියම් අවබෝධයක් සත්පුරුෂ මිත්‍රයන් වෙතින් දැනගෙන සුතමේ ඥාණය උපදවාගත්තු කෙනෙක් තමයි අර මුලින් සඳහන් කළ සීලාදී ගුණයන් සම්පූර්ණ කරගෙන මෛත්‍රී චේතු විමුක්තියෙන් හිත සමාධිමත් කරගන්නේ. අන්න ඒ පුද්ගලයා සමාහිතෝ භික්ඛවේ යථා භූතං අජානාති කීප ආකාරයට හිත සමාධිමත් වෙච්ච කල්හි ඔහු මේ යථාර්ථය නුවණින් බලන ස්වභාවයටපත් වෙනවා. පින්වතුනි මෙතන විශේෂ කාරණයක් විදිහට සලකනවා අපට සතර ඉරියව්වේදීම හිතගෙන සිටීම, හැසිරීම, වාඩි වී සිටීම, සැතපී සිටීම යම් තාක් අපි අවදියෙන් ඉන්නවා නම් ඒ හැම අවස්ථාවකදීම මෛත්‍රී චේතෝමත්‍ය සමගිනටයි බුදුහාමුදුර අපට අනුශාසනා කරන්නේ. මේක පින්වතුනි සරල දෙයක් නෙවෙයි. අපි හිටගෙන ඉන්න හැම ස්ථානයක්ම භාවනා ශාලාවක් වෙනවා. අපි ඇවිදින හැම තැනක්ම සක්මන් මළුවක් වෙනවා. අපි සැත වෙන හැම ආසනයක්ම භාවනා ආසනයක් බවට පත් වෙනවා. අපට මේ හැසිරෙන හැම ස්ථානයක්ම භාවනා කරන ස්ථානයක මට්ටමට අපේ හිත දිනු වෙන්නට ඕන. සැබැලෙස මේ සූත්‍රයට අනුව අපි මෛත්‍රී භාවනා වඩන අය නම් මෙතනින් නොනවති ඊළඟ ප්‍රඥාව පිළිබඳ ඊළඟ ගාථාවෙන් වැදගත් පණිවිඩයක් පින්තුනි අපට ඉදිරිපත් කරනවා. දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමයේ සුවිනියගේ දං නහෙ ජාතු ගබ්බසේ යං පුනරේතිති කියලා. මෙතන තමයි සූත්‍රයේ වැදගත්ම කාරණේ විස්තර වෙන්නේ. මෙතෙන්දී ප්‍රඥාව පැහැදිලි කරනවා. දිට්ඨින්ච අනුපගම්ම සීලවා අර මුලින් කියපු සීලය ඇති කරගන්නට ඕනේ දෘෂ්ටින්ට නොපෙමින. මොකද දෘෂ්ටින් කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම සක්කාය දිට්ඨිය. ඒක නැවත ඇත සාස්වත උච්ඡේද වශයෙන් දෙහෙකට බෙදෙනවා. ඊළඟට ඒකම නැවත විෂයාකාර සක්කාය දිට්ඨියකට බෙදෙනවා. මෙහෙම ගිහිල්ලා දෘෂ්ටි 62ක් දෙසටක් මිත්‍යා දෘෂ්ටි දක්වාම මේ සක්කාය දිට්ඨිය විහිදිලා යනවා. නමුත් මේකේ ප්‍රධාන අංග දෙකක් තියෙනවා. අපි ඇත්තට රූපයක් දකිනකොට අපි හිතනවා එක්ක ලෝකේ රූපය තියෙනවා, එහෙම නැත්නම් ලෝකේ කිසිවක් නැහැ කියලා අපි හිතනවා. මෙන්න මේ අන්ත දෙකේ අපි ලෝකෙම ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්බං අත්ථීති ඒකෝ අන්තෝ කච්චානගොත්ත ස්වාමීන් වහන්සේට බුදුහාඳුර පැහැදිලි කරනවා සියලක්ම ඇත කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් ඒක ඒකාන්තයක්. සම්බං අත්ථීති ඒකෝ අන්තෝ කිසිවක් නැහැ කියලා කියනවා නම් ඒකත් අන්තයක් කියලා. එනිසා බාහිර භෞතික දේවල් ඇත හෝ නැත හෝ කියන පදයෙන් මේ බුදුදහමේ කියන්නේ ඒ දෙකෙන්ම දුර වෙච්ච හේතු ඇති කල්හි අස්මින් සති දම් හෝති ප්‍රතිඵලයක් තියෙනවා, දෙයක් තියෙනවා. අස්මින් අසති දන්න හෝති හේතු නැති කල්හි අධ්‍යක්ීම නැති වෙනවා කියන මෙන්න මේ දැක්ම දර්ශනය පටිසම්පාදය හේතුඵල දහම මත ඉඳගෙනයි බුදුහාමුදුරුවෝ ලෝකෙට ධර්ම දේශනා කරන්නේ. මෙන්න මෙතෙන්දී පින්වතුනි අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? විශේෂයෙන්ම බුදුදහමේ අනිත්‍යතාවය පිළිබඳව අපි බොහෝ විට එක එක දාර්ශනිකයන් විද්‍යාඥයන් ලෝක යම් යම් කරුණු අනාවරණය කරනකොට බුදුදහමට ගැළපෙනවා කියලා අපි බොහෝසේ සතුටටපත් වෙනවා. නමුත් පින්වතුනි අපේ තියෙන හුඟා කල්පනාකාරී වෙන්නට ඕනේ මේ කියන කාරණා කොයිතරම් දුරට පෙරදහමට ගැළපෙනවද කියලා. අපි අහලා තියෙන ඇතම් දර්ශනවල කියනවා එක පුද්ගලයෙකුට එක ගංගකට දෙවරක් බහින්න බෑ කියලා. ඇයි ඒකට හේතුව? අපි දකින දියඇල්ලක් හෝ ගංගාවක් ඒ මේ මොහොතේ දකින දේ ඊළඟ මොහොතේ අපෙන් ඈත් වෙලා යනවා. දැන් මේක දැක්කහම මේක ඇහුනාම කෙනෙක් හුඟා සතුට වෙනවා. බුදුදහමේ ගැඹුරු දර්ශනයක් නේද මේ කියන්නේ කියලා. මේක පින්නතුණ ඉතාම සරල කාරණයක් මෙයයි මේ කියන්නේ. එතකොට බාහිර දේ වෙනස් වීම කියන එක බුදුදහමේ පැහැදිලි කරලා තියෙනවා. නමුත් ඊටත් වඩා තව තවත් ගැඹුරට යනවා මේක. ඒ බාහිර දේ දකින මේ පැත්තේ අභ්‍යන්තර පුද්ගලයාත්. ඒ ගංගාව එක විට නිශ්චලව තිබුණා, දෙක ආකාරයෙන් තිබුණා. ඒ ගඟට බහින්න පුද්ගලයෙක් දෙවරක් ජීවත් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයාගේ නාම රූප ධර්ම, නාම රූප විඥාන, ස්කන්ධ පංචකය, සිත කය දෙක මොහොතක් පාසා වෙනස් වෙනවා. ඒ නිසා ගඟ නිශ්චලව තිබුණත් නිශ්චිත නිශ්චල පුද්ගලයෙක් නැහැ. ඒ නිසා එක ගඟකට දෙවරක් බහින්න බෑ කියන එක පුද්ගලයා පැත්තෙන් ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් පින්නතුනි, වඩවඩාත්ම මේක ගැඹුරට යන්න පුළුවන්. ගඟ කියන එක නිර්මාණය වෙන්නේ අපේ හිතට සාපේක්ෂ. එක පුද්ගලයෙකුට ගඟක් වන දෙයක් තවත් කෙනෙකුට ගඟක් නොපෙනී එක වැලි තලාවක් වෙන්න පුළුවන්. ඒ නිසා බාහිර පේන රූපය හැම දිනාටම ඒකාකාරී විදියට පේන රූපයක් නෙවෙයි. විද්‍යාඥයන් කියන්නේ මේ කුඩා මංසුව ඇටම් එක ඉලෙක්ට්‍රෝන ආදී මේ කාරණාවට බෙදන්න පුළුවන්. ඒ බෙදපු දේ ඕනම කෙනෙකුට ඒකාකාරයට බලන්න පුළුවන් කියලා. නමුත් පින්වතුනි, බුදු දහමෙන් ඊට වඩා ගැඹුරට යනවා. මේ පේන රූප ශබ්ද ආදීය පින්වතුනි අපට පේන්නේ එක එක පුද්ගලයාගේ මනසේ ස්වභාවයට අනුව, ඒ මොහොතේ තමන්ගේ ආයතනවල ස්වභාවයට සාපේක්ෂව. පුද්ගලෙන් පුද්ගලයට වෙනස්. එක පුද්ගලයෙකුට බිත්තියක් වෙන දෙයක් වෙනත් ප්‍රේතෙක් භූතයෙක් වෙනස් ඇතිවට එක බිත්තියක් වෙන හොට හරහා යන්න පුළුවන්. මේ වගේ ලොකු වෙනසක් ලෝකයේ තුල තියෙනවා. එහෙම නැතුණත් පින්වතුනි, එකම පුද්ගලෙක් ගත්තත් මේ මොහොතේ තමන්ට යම් කිසි රූපයක් දැකලා සැපයක් ඇති වෙනවා නම් ඊළඟ මොහොතේ ඒක දකිනකොට දුකක් ඇති වෙන්නත් පුළුවන්. එතකොට පුද්ගලයාගේ අභ්‍යන්තර පැත්තෙත් ඒ හිත එකම විදියට දීර්ඝ කාලිනව තියෙන්නේ. ඒ සංජානනියත් සංඥාවත් මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි, මේක වඩාත්ම ගැඹුරට යනකොට අපට ඇහැට රූපයක් පේනවා නම්, කනට ශබ්දයක් ඇහෙනවා නම්, මේ දේ පින්වතුනි අපි අත්විඳිනකොට අර මුල අත්දැකීම නිරුද්ධ වෙලා ඒ මුලින් ලැබෙන ස්කන්ධ පංචක අවස්ථාවෙන් අපට කිසිදු දෙයක් හඳුනා ගන්නට, සැබැලෙස හඳුනා ගන්නට බෑ. ඒක අභිනිපාත මාත්‍රයක් විතරයි මුල් අත්දැකීමෙන් සිද්ධ වෙන්නේ. කිසිම දෙයක් අපට නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් කමක් නෑ. නිශ්චිතව හඳුනා ගන්නේ මුල් අත්දැකීම නිරුද්ධ වුණාට පස්සේ ඊළඟට පහළ වෙන මනෝවිඥාණයත් නිරුද්ධ වෙලා, මනෝවිඥාන ධාතුවත් නිරුද්ධ වෙලා, අවසානයේට තමන්ගේ මන ආයතනෙන් නව කර්ම විදියට නව මනෝවිඥාන ධාතුවක් විදියටයි අපට ඊළඟ අත්දැකීම ලැබෙන්නේ. මෙහි අසිරිය පින්නතුනේ, ඒ අත්දැකීම ලැබෙනකොට අපි රූපය පිළිබඳව අත්දැකීම ලැබනකොට ඒ ලැබෙච්ච මුල් රූපය අපි මුල් රූපය නෙවෙයි අත්විඳින්නේ, අපේම මනසයි අපි අත්විඳින්නේ. මෙන්න මේක දකිනකොට මේ තැනැත්තා වඩාත්ම ගැඹුරට ගිහිල්ලා මේ රූපයත් නිරුද්ධ කරන මට්ටමට එනවා. හැබැයි ඔහු තවත් ගැඹුරට ගිහිල්ලා මොකද ඒ රූපයත් නිරුද්ධ වෙච්ච මේ අත්දැකීම මනසෙන් අත්විඳිනකොට ඔහු මනස පැත්තේ කෙනෙක් ඉඳගෙන තව ඌට අන්ත දෙකක් ගොඩ ගැහිලත් නැහැ. අභ්‍යන්තර පැත්තෙනොත් තමයි නිදහස් වෙනවා. මේ දැන් මේ තේරුම් ගන්න ස්කන්ධ ටිකත් මේකත් නිත්‍ය සපාත්ම දෙයක් නෙවෙයි. මේකත් හේතුඵල දහම මත හටගෙන මෙතනම හටගෙන මෙතනම නිරුද්ධ වෙන දෙයක් කියන එක ඔහු දකිනවා. ඔහු සාස්ත්‍ව උච්ඡේදාන්ත දෙකෙන් දුර වෙලා, ඒ වගේම රූපස්කන්ධයෙන් සම්පූර්ණයෙන්ම දුර වෙලා, ඒ විතරක් නෙවෙයි ඔහු මනසේ පැත්තෙනොත් ආශාවන්ගේ නිත්‍ය සංඥාවෙන් දුර වෙලා, ඕ කිසිම දෙයක් පිළිබඳව නිත්‍ය සංඥාවේ පිහිටලා න අභිනන්දති සතුට වෙන්නේ, න අභිවදති ඒ ගැන ගුණ කියන්නේ, න අජ්ජෝසාය තිට්ඨති ඒ තුලහු බැසගෙන නැහැ. ඔහුගේ සක්කාය දිට්ඨිය ඇතුළු මේ අභ්‍යන්තර දුර්ගුණ ප්‍රේතයන් මේ දර්ශනය මත දියකර හරින කෙනෙක් බවට පත් වෙනවා. ඒ තුලින්ම ඔහු අනිමිත්ත, ශුන්්‍යත, අපාණිත කියන කිසිම දෙයක් මේ අනිත්‍ය සංඥාවත් ඔහු නිමිත්තක් විදියට දැඩිසෙහි බැසගන්නේ නැහැ. ඒ වගේම කිසිම දෙයක් හරවත් විදියට ගන්නේ නැහැ. හැම දෙයකම තියෙන ශූන්‍යතාවය. ශූන්‍යතාවය කියන්නේ හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරුද්ධ වෙන අවස්ථාවේදී නිරුද්ධ වෙන ආකාරය, හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන ආකාරය මේකේ නා දකින පුද්ගලෙක් බාටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, කිසිම දෙයක් ප්‍රනිති වශයෙන් සාර වශයෙන් ඔහු ගන්න නැති කෙනෙක් බාටපත් වෙනවා. අන්න එවැනි කෙනා නැවත මව් කුසකට නොවන විදියට මේ ආධ්‍යාත්මික ගමන් මගේ ඔහු ඉදිරියට ගිහිපු කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ මේ මෙත්ත සූත්‍රයෙන්, එහෙමත් නැත්නම් මේ කරණීය මෙත්ත සූත්‍රයෙන් අපට ඉදිරිපත් කරන්නේ සරල ධමයක් නෙවෙයි පින්නතුනි. ඊටාම ගැඹුරු දර්ශනයක බොහෝම ලස්සන විග්‍රහයක් තමයි මේකෙන් ඉදිරිපත් කරන්නේ. සාමාන්‍ය සිල්වන්ත භාවයෙන් පටන් අරන්, දක්ෂතාවයෙන් පටන් අරන්, නුවණැති විඤ්ඤෝ කුරුසයන් විසින් නිග්‍රහ කරන සුළු හෝ වරදක් නොකරන මට්ටමට අපි ඇවිල්ලා, අවංක බව, සුවච බව, ප්‍රඥාවන්ත භාවයෙන් අපේ දිවි මඟ පහන් කරගෙන ලෝකයේ සියලු සත්‍යයන් කෙරෙහි දරුවෙක් දෙස බලන ආකාරයෙන් මෙත්සිතින් ලෝකයා දෙස බලමින්, ඒ විතරක් නෙවෙයි අප සමග අමනාප වෙච්ච කෙනෙක් දෙන්නෙක්වත් ඔවුනොවුන්ට වෛර කරගන්නව දකින්නට අකමැති මානසිකත්වයකින් සතර ඉරියව්වෙදීම මෛත්‍රිය පුහුණු කරන මේ පුද්ගලයා, ඒ බාහිර මෛත්‍රිය පුහුණු කරන කෙනාවත් නিত্য සැප ආත්ම වශයෙන් නොගෙන ඒ සත්ව සංඥාවක් දුරු කළා. ඔහු සත්ව පුද්ගල සංඥාවෙනුත් මිදිත කෙනෙක් බවට පත් වෙනවා. වජිරා සූත්‍රයේදී වජිරා මෙහෙණිය දේශනා කරන්නේ ඒකයි. යදාහි යංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. එවං කන්දේසු සන්තේසු හෝති සත්තෝති සමුති. රතයක එක එක කොටස් රෝදාදී දේවල් එකතු වුණාට පස්සේ අපි රතයක් කියලා කියනවා. අන්නේ වගේ මේ රූපාදී ස්කන්ධ පංචක එකතු වෙච්ච කල්හි සත්වයේ කියලා සංඥාවක් තියෙනවා. නමුත් එහෙම හරවත් වශයෙන් ගත යුතු සත්වයක් නෑ කියන එක. අපේ ඇඟිලි ටිකකට එකතු කරාම අපි මිටක් කියලා කියනවා. මිට කියලා 아무ත දෙයක් නෑ. තියෙන්නේ ඇඟිලි පහක් විතරයි. අන්නේ වගේ මේ රූපාදී ස්කන්ධ පංචකේ හැර හැම මොහොතෙම හේතු නිසා හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ පංචකයක් හැර නিত্য සැප ආත්ම වශයෙන් ගත හැකි කිසිඳු ස්වභාවයක් අපේ බාහිර ජීවිතේවත් අභ්‍යන්තර මානසික ස්වභාවයක් නැහැ පින්නතුනි. මෙන්න මේ යථාර්ථය දකින්න දකින්න අපේ ලෝකයේ තියෙන හිත බැස ගැනීම අඩු වෙලා ලෝකයේ කිසිඳු දෙයකින් කම්පාන වෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. එන්න එන්නම අභ්‍යන්තරයේ නිවෙන සැනසෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. අපි සාමාන්‍ය සීලයෙන් පටන් අරන් මේ සීලයේ සුවිශේෂ උතුම් උසස් ගුණාංග කරා සමීප වෙන අතරේ නිතිපතාම පින්නතුනි මෛත්‍රී භාවනාවෙන් අපේ ජීවිතයේ ඉහළම කුසලය ආධ්‍යාත්මික ශක්තිය ගොඩනගා ගන්න උත්සාහ කරන්න. ඒන් පින්නතුනි අපට මේ ධර්ම මාර්ගය යන්න සියලුම වටපිටාව මනවින් කර්මානුරූපව සකස් වෙනවා. එය අපි නිරතුරුවම ප්‍රාර්ථනා කරන්න ඕන. ඔබ කරන හැම දානයකදීම, ඔබ රකින හැම සීලයකදීම, ඔබ සිද්ධ කරන හැම භාවනාවකදීම නිතර නිතර ප්‍රාර්ථනා කරන්න. මේ කුසල ධර්ම හේතුවෙන් මගේ ආධ්‍යාත්මික ගමන් මග දිනෙන් දිනම සඵල වේවා. දිනෙන් දින මට දුකෙන් නිදහස් වෙන්නට මේ ධර්ම මාර්ගයේ උපනිස්රේ වේවා කියලා නිරතුරු අපි ප්‍රාර්ථනා කරමින් මේ ගමන් මග ඉහළට යන්නට ඕන. එහි අවසාන ප්‍රතිඵලය විදියට පින්නතුනි අපට අවිද්‍යාව දුරු වෙලා මේ දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ලබාගත් ඉතාම දුර්ලභ අවස්ථාව පින්නතුනි නොඑක් බාහිර සමාජයේ විසම පරිබෝධ තියෙන සමයක අපි ජීවත් වෙන්නේ. අන්නේ ජීවත් වෙන අවස්ථාවේ පින්නතුනි මේ ගත වෙන හැම මොහොතක්ම අපට මේ බුද්ධෝත්පාද කාලයේ ගෞතම සම්බුද්ධ ශාසනයේ අහිමි වෙමින් යන මොහොතකයි ඔබත් මාත් මේ ජීවිතය ඉතාම අවිනිශ්චිත අවස්ථාවක ජීවත් වෙන්නේ. එනිසා ගත වෙන හැම මොහොතකම සිල්වත්ව, මෛත්‍රී සාගතව, ප්‍රඥාවෙන් වාසය කරමින් මේ ගත වෙන හැම මොහොතකම උපරිම ඵලය ප්‍රයෝජනය ගන්නට අදිස්ථාන කරගන්න. එසේ සිදු කිරීමට මේ සූත්‍ර දේශනාවත් ඔබ හැමට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි මේ අප රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපනමින් මියගිය ඥාති උද මේ පින් අනුමෝදන්ව ඒ හැම දිනම සුවපත් වෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ සියලු ආධ්‍යාත්මික ශක්තිය සම්මා දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දිනමත් ආරක්ෂා කෙරෙත්වා. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයත් තව බොහෝ කලක් රැගෙන යනට දෙවියන්ගේ ආශිර්වාදයත් රැකවරණයත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද අප විශේෂ ආශිර්වාදයක් කරනවා අද උපන්දිනය සමරන හේමලතා සෝමරත්න මහත්මියට ඒ මෑණියන්ට අපි ආශිර්වාද කරනවා. එතුමියගේ උපන් අවස්ථාව සමරන මේ මොහොත එතුමියට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ ස්වාමින් වහන්සේ කෙනෙකුගේ මෑණියන් වහන්සේ අපි මේ සමරන්නේ එතුමිය අවුරුදු 60 සම්පූර්ණ කරන මේ අවස්ථාවේදී එතුමියට තව දීර්ඝ කාලයක් නිදුක් නිරෝගීව වාසය කරන්නට මේ උතුම් ධර්ම දේශනාවත් ඒ හේමලතා සෝමරත්න මාතාවට ආශිර්වාදයක් වේවා කියලා අපි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් මේ ජනිත කරගත් උතුම් ආධ්‍යාත්මික ශක්තිය අපට මේ ජීවිතයේ වඩ වඩාත්ම ධර්ම මාර්ගයේ දිරට යන්නට සියලු පහසුකම් සැලසේවා. කල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය සැලසීමෙන් වඩ වඩාත්ම ධර්ම කරුණු ප්‍රකට වීමෙන් මේ ධර්මයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඔබ අප හැම දිනාටම මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛාං භයං පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිස්සෝකාං හොන්තෝ සම්වේති පානිනෝ.